යම් කිසි කෙනෙක් ඉරියව්ව පිළිබඳව සිහිය පවත්වන එක සිහියෙන් වාඩි වෙලා ඉන්න එක වරදක් නෙමෙයි. හැබැයි එහෙම සිහියෙන් වාඩි වෙලා ඉතියාම රාත් වෙනවද කියලා ඇහුවොත් ඒක පිළිබඳ අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම රාත් වෙච්චයි අපිට මුණ ගැහිලා නැහැ. එහෙනම් මේ සිහියෙන් ඉන්න එක පිළිබඳව මීට වඩා ගැඹුරු එකක් තියෙනවා කියලා අපට තේරෙනවා. ඒ නිසානේ මේකෙන් රාත් වෙන්නේ නැත්තේ. එහෙනම් අපි සිහියෙන් ඉඳ ගන්නවාය, සිහියෙන් දකින්නවාය, සිහියෙන් ඇයෙනවාය. දැන් මේ එකක් අපි වඩනවා. සිහියෙන් ආ ගන්නවා, සිහියෙන් දැක බලා ගන්නවා, සිහියෙන් ඇසිරෙනවා, මේ විතර සිහියෙන් කටයුතු කරනවා. හැබැයි මේ සිහියෙන් කටයුතු කරන්නෙම පුද්ගලෙක් ඉන්න නිසානේ. හැබැයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිහියෙන් කරන එකක් නෙමෙයි, සිහියෙන් කෙරෙන එකක්. දැන් වතුර ටිකක් ගත්තාම ඒ වතුර ටික කයට ගිහිල්ලා ජීර්ණ වෙලා ලේ බවට පත් වෙනවා. දැන් වතුර කෝප්පයක් මගේ කයේ තියෙනවා කියලා මම කියනවද? එහෙම නැත්නම් මගේ ලේ කියලා මම කියනවද? මගේ ලේ කියලා මම කියන්නේ. ඇයි? ඒක කයේ කොටසක් බවට පත් වෙලා. මෙන්න මේ විදිහටයි අර සීය පවතින ඕනේ. ගොඩාක් අය සීය වඩන, සීය පවත්න අය සීය පවත්න්නේ සීය කියලා වෙනම කොටසක් ඒක. ඒක වෙනම දැනුමක්, වෙනම අවබෝධයක්. මම කියලා කෙනෙක් ඉන්නවාය, ක්‍රියාවක් කියලා එකක් තියෙනවාය, සීය කියලා වෙනමම එකක් මම නඩත්තු කරනවාය කියන මානසිකත්වය තුල ඉන්නේ. මම සීය බවට පත් වුණාද කියලා ඇහුවාම නෑ. මා තුල සීය පවතිනවා කියලා කියනවා. හැබැයි මම සීය බවට පත් වුණා කියන තැනට එකඟ නෑ. ඒ කියන්නේ යා රාත් වෙලා නෑ තාම. රාත් වෙච්ච කෙනෙක් සීය පවත්වනවද? නෑ. ඇයි? එයා සීය බවට පත් වෙලා. එයාත් සීයත් අතර වෙනසක් නෑ. අර ඇලදොල ගංගාවල් ගිල්ල මූදට එකතු වෙනවා වාගේ. ඇලේ වතුර, දොලේ වතුර, ගංගාවේ වතුර, මූදේ වතුර කියලා ඔක්කොම ටික ගිහින් එකතු වුනාම දැන් අපිට ගම් වතුර වෙනම, ඇලේ වතුර වෙනම, ඇලපාරේ වතුර වෙනම, වැයි වතුර වෙනම කියලා ගන්න පුළුවන්ද? මූදු වතුරනේ ගණන්නේ. මොනවා ගත්තත් මූදෙන් වතුර ටිකක් ගණනවා මිසක් අර ඇලේ වතුරවත් ගංගාවේ වතුරවත් ගණන්නේ නැහැ. ගන්න බෑ. සීය කියන්නේ ඒ වගේ එකක්. ඇසෙන් අපි දකින දේවල් සීයෙන් දකිනවා. හැබැයි ඇසම සීය බවට පත් කරලා නැහනේ අපි තාම. කනෙන් සීයෙන් දකින්න අපි දක්ෂ වෙනවා. ඒකනේ අපිට අසීයෙන් තැන්නේ. කල්පනාවක් නැතුව අපි කතා කරන දේවල්, අසීයෙන් කතා කරන දේවල්, ඉතන ඉතන දේවල් ඔය කියවෙනවා අපිට. පස්සේ කල්පනා කරන මේ වැඩි හිටියට නේද මම එහෙම කතා කළේ. ඒක තියා ගැලපෙන්නේ නැහැ. ඇයි? සීය පවත්වන කෙනා තුළ අසීය තියෙනවා. අසීය තියෙන නිසා තමයි අසීය පවත්වන්නේ. අසනීප තියනවද නැද්ද කියලා අපි අහන්න අවශ්‍ය නැහැ. බේත් බොනවා නම් අපි දන්නවා බේත් බොන්නේ අතන එන මොනවර එකක් තියෙනවා යාට. එයා රෝගියෙක් තමයි. බේත් බොන්නේ නැත්නම් අපි දන්නවා එනං යාට ලෙඩක් නැහැ. සීය පවත්වන්නේ නැහැනේ මේ රාතන් වහන්සේ. එයා සීය බවට පත් වෙලා. ඒ නිසා සීය පවත්වන්නේ නැහැ යා. පැවතෙනවා. සීයෙන් දකින්නේ නැහැ. සීයෙන් පේනවා යාට. බලන්න වෙනස. සීයෙන් අහන්නේ නැහැ. ඇහෙන්නේ සීයෙන්. එයා කිසිම සිතවිල්ල පිළිබඳ සීය පවත්වන්නේ නැහැ. එයා සිතන්නේම සීයෙන්. ඒ නිසා සතර හිරියවෙන් සීය පවතිනවා. උන්නාන්තයට නැවත ඉපදීමක් නැහැ. නමුත් අපට ඉපදීමක් තියෙනවා. ඇයි? වාඩි වෙන එක පිළිබඳ අපි සීය පවත්වනවා. නැගිටින එක පිළිබඳ සීය පවත්වනවා. මම ප්‍රශ්නයක් අහනවා. වාඩි වෙන එක සීයෙන් කළා, නැගිටින එකත් සීයෙන් කළා. අර නැගිට්ටා කියන එකයි වාඩි වෙන එකයි අතර අර නැගිටින එක ක්‍රියාවලිය විහරෙන් පෙර උඩ ඒකට සීය කවුද පැවතුනේ? තර වෙනම කුලියට කෙනෙක් තියන්න එපා. ඒ වගේ හත්තරණේ වට සීය පවත්තන්න. ඒක වෙනම රාජකාරියක් වෙලා. ඒ කියන්නේ අපිට සතර හිරියවෙන් හැම මොහොතක්ම සීයෙන් දකින්න බෑ. නමුත් සීය කියන්නේ කොමක්ද? ආයතනත් එක්ක ඒක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක දැනගන්න අපි සීය පුරුදු කරනවා. හැබැයි වඩාත්ම සුදුසු දේ තමයි සීයෙන් පවත්වන එක නෙමෙයි, සීය තුල පැවතෙන එක. සීයෙන් දකින්න එක නෙමෙයි, සීයෙන් පේන එක. කරන එක නෙමෙයි, කෙරෙන එක. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ රාත් මාර්ගයේ යනකොට. අනාගාමි ඵලයෙන් පස්සේ රාත් මාර්ගයට තමයි ඒක එන්න පුළුවන්. හැබැයි එතනට තමයි යන්න ඕනේ. ඒක වඩන්න ඕනේ. දැන් මම උපාසක මාත්‍යයට කතා කරනවා. මේ හැම වචනයක්ම මතකේ තියෙනවද? ඇයි? හොඳට අපිට අවශ්‍යයි, මේක හොඳයි, මේක නම් මට වඩන්න කමටහනක් කියලා හිතන දේ විතර මතක තියෙනවා. අනිත් එකක්වත් මතක නැහැ. එහෙම මතක තිබුණොත් මේ ලෝකේ කවුරු ජීවත් වෙන්නෙත් නැහැ. ඔක්කොම මරණයටපත් නැහැ. ඔළුව පුපුරනවා. උදේ ඉඳලා රෑ වෙනකම් හැම ඉරියව්වක්ම මතක තියාගත්තම මාසෙකට ඉරියව් කෝටියක් විතර මතක තියාගන්න වෙනවා. අවුරුද්දකට. ඒතර අවුරුදු 10ක් විතර යනකොට මේ දත්ත ටික කොහොමද මතක තියාගන්නේ? ඔළුව විකෘති වෙනවා. අර ස්වයංක්‍රීයව හිබේම අමතක වෙන ක්‍රමවේදයක් තියෙන නිසා තමයි අද ලෝකේ ගොඩාක් මිනිස්සු නිරෝගීමත් වෙන්නේ. එහෙනම් අපේ 100ට හැම එකක්ම ගෝචර වෙන්නේ නැහැ. මේකේ වඩන භාවනා යෝගයේ ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒ අවංකව පිළිගන්න ඕනේ. මං කොච්චර 100 පැවතුවත් මම දැනගන්න ටික විතරයි 100ට ගෝචර වෙන්නේ. අනිත් එකක්වත් ගෝචර වෙන්නේ නැහැ. මම නොදැනුවත්වම මා තුළ 80ක් තියෙනවා. 100 කියලා කියන්නේ මොනවද? දැනගත්ත ටික. එහෙනම් නොදැනගත්ත ටික 80. එහෙනම් මං හැමදේම දැනගත්තද නෑ? එහෙනම් 100ත් එක 80කුත් පවතිනවා. හැබැයි ඒක 80 කියලා මම දන්නේ නැත්. ඒක තාම දැනගත්තේ නැති නිසා. ඒක මගේ 100ට ගෝචර වුනේ නැති නිසා. එහෙනම් විද්‍යාව කියලා මිනිස්සු අඳුරගන්නේ අවිද්‍යාවෙන් අඳුරගත්ත දේ. විද්‍යාව කියලා එකක් ලෝකේ නෑ. කොයිද තියෙන විද්‍යාව? අවිද්‍යාව හඳුනගත්තාම ඒක විද්‍යාව වෙනවා. එහෙනම් අඳුනගත්ත අවිද්‍යාවට නමක් කියන විද්‍යාව කියලා. ඒ නිසා විද්‍යාවක් නිර්මාණය වුණා මිසක් විද්‍යාවක් කියලා අලුතෙන් එකක් ඇදුන්නේ නැහැ. ලෝකේ හැමතැනම තියෙන අවිද්‍යාව. ලෝකේ කිසිම තැනක නැහැ නේ විද්‍යාව. හැමදේම අනිත්‍ය නම් හැමදේම දුකක් නම් කොයිද විද්‍යාව? එහෙනම් සියලු සංස්කාර ධර්මයන් අවිද්‍යාව නම් ඒ අවිද්‍යාව අපි කවදද දැනගන්නේ? මෙන්න මේ මේකකුත් තියෙනවා. මේවා ලස්සනයි කිව්වට මේවා ජීර්ණේ වෙනවනේ. කැඩිලා යනවනේ. වොරන්ටි වරුණාට පස්සේ මේක කැඩුනත් අදා ගන්නත් බෑනේ. ස්පෙයා පාර්ට්ස් නෑනේ. මිනිස්සු වයසට යනවනේ, ලෙඩ වෙනවනේ. ලස්සනට පේන පොඩි කට්ටිය වයසටලා කිරියාම වෙලා වැරෑලි වෙලා මල මුත්‍රා ගිලා එතන වැටිලා මැරෙන්නේ නැද්ද? එහෙනම් මේවා දකින්නවා. ඒවා දකින්නකොට යාට විද්‍යාව පහළ වෙනවා. එයා විද්‍යාව නිර්මාණය කළේ නැහැ. අවිද්‍යාව හඳුනාගත්තා. හඳුනාගත්ත සෑම අවිද්‍යාවක්ම විද්‍යාව බවට පත් වුණා. 100ෙන් දකින්න හැම එකක්ම විද්‍යාව. 100ෙන් දකින්න නැති හැම එකක්ම අවිද්‍යාව. දැකපු 100ෙන් ප්‍රත්‍යක්ෂ කරපු අවබෝධ කරපු අවිද්‍යාව තමයි අපි මේ විද්‍යාව කියලා හඳුන්වන්නේ. එහෙනම් දෙකම එකයි. දැනගත්ත නිසා විද්‍යාව, අරව නොදැනගත්ත නිසා අවිද්‍යාව. මේ 100ත් ඒ වගේ එකක්. එම ඉරියව්වක් තුළ මේක පවතින්නේ නැහැ. අපි අඳුනගත්ත දැනගත්ත ටික 100. දැන නොගත්ත සියලුම දේවල් මේ 80 අවිද්‍යාව. එහෙනම් මම වඩන හැම ඉරියව්වක් තුළම අවිද්‍යාවකුත් මාතුල වැඩෙනවා. දැනගත්තේ නැති ටික. එහෙනම් මොකද මේ 100 වැඩෙන්නේ? දැනගත්ත ටික. එහෙනම් එයා දැනගත්ත 100 ගැන එයාට මාන්නයක් හැදෙන්නේ නැහැ. නැත්තම් එයාට හිතෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ මේ දවස්වල මේ කැම කන්නේ 100යි. කෑම කන්නේ 100ෙන්, කෑම ගන්නේ 100ෙන්ද, කෑම හනන්නේ 100ෙන්ද? මිනිස්සු කතා කරනකොට ඇහෙන්නේ එතකොට මේ 100 තියනවාද? දැන් 80 යතුල සෑහෙන්න තියෙනවනේ. හැම කටක්ම 100ෙන් ගන්නවද? හැම කටක්ම විකනකොට හැම හපන සැරයක්ම 100ෙන් කරනවද? ගිලින හැම එකක්ම 100ෙන් වුණාද? එයාතුල 80 තියෙනවා. හැබැයි අර තියෙන 100 පිළිබඳ එයා පාරට්ටු කරනවා. ඒකට මාන්නයක් අදනවා. ඒකට වටිනාකමක් දෙනවා. එයාට හිතෙනවා එයා තරම් මේ ලෝකේ 100 පවත්තන්නේ නැහැ කියලා අනිත් අය. හැබැයි රාත් වෙලාද කිව්වම මේ නැහනේ, තාම රාත්ුන් නැහැ, තාම කෙලස් තියෙනවානේ. ඒතර කෙලස් තියෙනවනේ එයා තුළ ਸਰව සම්පූර්ණ 100ක් නැහනේ. 100 සම්පූර්ණ වෙලා නැහනේ. නිරෝධ සමාපත්තියනේ. එයා 100 බවටමපත් වෙන්නේ. අර වතුර කියලා මූදට එකතු වෙනවා වගේ. එහෙනම් තාම එයාගේ 100%ක්ම සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් මේත්ව පවතින 100 තුළ එයාට තියෙන මුලාවක්. එයා හිතනවා මං සක්මන් කරනකොට මං හරියට 100ෙන් ඇවිදිනවායි කියලා. සක්මන 100ෙන් ඇවිදින්න බෑ එයාට. කොච්චර ඇවිද්දත් එයාට වැරදෙනවා. එක්කෝ එයා ඔසවනවා තබනවා කියන එක 100ෙන් තියනවා, යවනවා කියන එක 100ෙන් නෑ. ඔසවනවා යවනවා තබනවා කියන එක පිළිබඳව 100ෙන් ඉටියත් අතපය හිරියව්වල 100ක් නෑ. අතපය එල්ලෙන්නේ නැද්ද? කය ගැස්සෙන්නේ නැද්ද? ඉස්සරහට යන්නේ නැද්ද? වටපිට පේන්නේ නැද්ද? ඒව මොකවත් අහු වෙලා නෑ. එහෙනම් අපි පවත්වන 100 හැම මොහොතක් ගානේ 80කුත් එක තමයි පවත්වන්නේ. මේක නියතමානිව තේරුම් ගත්තාම කොච්චර 100 පැවතුණත් එයා 100 ඉටියත් මාන්නයක් ඇදෙන්නේ නැහැ. එයා දන්නවා මේකට සතුටු වෙන්න විදියක් නැහැ. මෙතන අසතුටු වෙන්න කාරණාවක් තියෙනවා. මම වඩන 100 තුල මගේ ජය මට උත්සවාකාරයෙන් ගන්න විදියක් නැහැ. පරාජයකුත් ඒක තුල තියෙනවා. එන එකට දුකක් වෙන්න එපායි මම. අවමංගලයකුත් තියෙනවා මංගලයක් එක්ක. මේ මෙන්න මේ කාරණාව හරියට නිවැරදිව වටාගෙන අපි වඩන 100 තුල මහන්නේ ඇති නොවෙන්න පරිස්සම් වෙන්න ඕනේ. හැම මොහොතෙම කොච්චර අපි 100 වැඩුවත් අපිට ගෝචර වෙන ටික විතරයි 100 පවතින්නේ. අනිත් ඒවා ගෝචර නොවන ඒවා හැම එකක්ම අවිද්‍යාව තුල පවතින ඒවා. දැනුත් ඒ අවිද්‍යාව තියෙනවා අපි තුල. මේක නිවැරදි කරගන්න. නිවැරදි කරගත්තත් අපි ඊළඟ එක වඩමු. මෙන්න මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ?